ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලස්සන්දිස් බෝධි විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් වෙනුවෙන් මේ පින්තුන් හැමදෙනාටම අදින් උදා වෙන වර්ෂය 2022 වර්ෂය නිදුක් නිරෝගී සම්පන්න වාසනාවන්ත නව වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමඟ අප මේ සිදු කරන කටයුත්තෙහි වැදගත්කම සිහිපත් කරලා ඒ ආනිසංස දැකලා අපේ ජීවිතේට අර්ථයක් එකතු කරගන්න උත්සාහ ගනිමු. විවහාරානුකූලව අවුරුද්දක් ලැබෙන අවස්ථාව අපි හැමදෙනෙක්ම නව බලාපොරොත්තු සහිතව අවුරුදු ආරම්භ කරන අවස්ථාවක්. අපේ හැමදෙනාම කැමති නිරොග්ව නිරෝගීව සතුටින් කාලය ගත කරන්නට. අනේ සඳහා මාවද තමයි බුදුදහම තුළින් දේශනා කළේ. අපි කොයිතරම් දුරට සතුටින් ඉන්නවාද කියන එක තීරණය එකතකින් අපේ ජීවිතේ කරන කටයුතු ගැන අපි සතුටින් ඉන්නට ඕන. අනිත් දේ තමයි ජීවිත අභියෝගවලට ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය. මෙන්න මේ කරුණු අපේ ජීවිතවලට නිතිපතා මෙලඹෙනවා. මේ ජීවිත අභියෝගවලදී අපේ හිත කම්පාවට පත් නොවන විදියට හිත ශක්තිමත් කර ගැනීමයි අප විශේෂයෙන් මේ ධර්මය තුළින් සිද්ධ කරගත යුත්තේ. විශේෂයෙන්ම අලුත් අවුරුද්දක් ලැබෙන අවස්ථාවේදී ගතවුණු අවුරුද්දෙහි ඔබ සිද්ධ කළ ආ දේවල් පිළිබඳව හොඳට සිහිපත් කරන්න. අමර සාතර සැලකපු ආකාරයේ සාමි වහන්සේට උපස්ථාන කරපු ආකාරයේ නොයෙකුත් දාන ආදී පින්දාම් කරපු ආකාරයේ අසරණයට පිළිද වෙච්ච ආකාරයේ ලෙඩවෙච්චට උපස්ථාන කරපු දේවල් ගිය අවුරුද්ද පුරා සිද්ධ කරපු පින්කම් සිහිපත් කරලා ඒකෙන් සතුටටපත් වෙන්න. ඒක ප්‍රධාන වශයෙන් අපි කළ යුතු දෙයයි. අනේ සතුටක් සමග අපි නව අවුරුද්දන පාඩම් කරනකොට අපේ හිතේ සිතුවිල්ලක් ඇති වෙන්නට ඕනේ. ගතවුණු අවුරුද්දට වඩා මම මේ අවුරුද්දේ ඒ හොඳ දේවල් වැඩිපුර කරන්න ඕන කියලා. අනේ හොඳ දේවල් වැඩිපුර කර කරමඩ තමයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. අපි හුඟක් ඉගෙන ගත්තයි කියලා හෝ හුඟක් ධනිය තිබුණයි කියලා පමණින් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ අපි සිතන ආකාරය අනුව. අපි හිත පිරිසිදු කරගන්න ආකාරය අනුව. අන්නේ හිත පිරිසිදු වෙච්ච පමණටයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ වටිනාකම අපේ මේ ශාරීරික වටිනාකමට වඩා වැඩි. අන්නේ ආධ්‍යාත්මික සතුට දිනු කර ගැනීම මාවතේදී ප්‍රධාන වශයෙන් කාරණා තුනකින් අපේ ජීවිතය අපේ සංවර්ධනය කර ගන්නට ඕන. එකක් තමයි අපේ ජීවිත තුළින් අනිත් අයට පුළුවන් තරම් උපකාර කරන්නට ඕන. ඒ හොදේ ආහාර පාන දීම, කෙනෙකුට උපස්ථාන කිරීම, බෙහෙත් දීම විතරක් නෙවෙයි. අපේ ජීවිත තුළින් ඉටු වෙන ප්‍රධාන දේ තමයි සම්බදානං ධම්මදානං දිනාති කියපු විදියට අපේ ජීවිත හරහා අනිත් අයගේ ජීවිතවලට ධර්මය යන්නට ඕන. ධර්ම දාන මේ පින්කම් සිදු කරන්නට ඕන. අපේ නිවසේ ඉන්න දරුවන් අමතාත් ඇතුළු මේක අපි ලබාගත්ත මේ ධර්ම වරප්‍රසාදය පුළුවන් තරම් දුරට දෙන්නට ඕන. මෙන්න මේ සර්විස් එක තමයි පළවෙනිදී අපේ ජීවිතේ වටිනාකම් වැඩි වෙන්නේ. අපේ ගෙදර ඉන්න දරුවන්ට සැලකුවොත් විතරක් අපේ ජීවිතේ වටිනාකම් වැඩි වෙන්නේ නැහැ. අපේ ජීවිත වටිනාකම තියෙන්නේ ඒ ගෙදරින් පිටතයිට අපි කොයිතරම් උදව් උපකාර කරනවද පිටිට වෙනවාද කියන කාරණේ මත. ඊළඟ කාරණය තමයි මෛත්‍රී භාවනාව කොයිතරම් දිනු කරනවාද කියන කාරණේ. සියලු සත්ත්ව සූපත්ත්වා කියන මේ සිතුවිල්ල හැම දවසෙම අපි වඩන්නට ඕන. හැම දවසෙම අපේ ජීවිතවලින් කෙනෙකුට උදව්වක් කරන්නට ඕන. හැමදාම අපි සියලු සත්ත්ව සූපත්ත්වා කියලා මෛත්‍රී භාවනාව වඩන්නට ඕන. ඒක දෙවෙනි කාරණේ. ඊළඟ තුන්වෙනි කාරණේ සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කිරීම. තොර හැමදාම එක මොහොතක් හරි මේ තුන අපි කරන්නට ඕන. ඒක ටිකෙන් ටික දිනු කළා අපිට පුළුවන් මෛත්‍රිය දවල් කාලේ රාත්‍රී කාලේ ටික ටික වඩන්නට. එහෙම ගිහිල්ලා පින්නතුනේ අපිට හැම පැයකදීම ගත වෙන දවසේ සමන් කල්පනා කරන දැන් කොයි පැයේද සමන් ඉන්නේ? උදේ 7 ඉඳන් 8ද? 8 ඉඳන් 9ද? අන්නේ හැම පැයකම එක තත්පරයක් හරි සියලු සත්ත්ව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ හැම පැයකදීම තමන් කරන එක කටයුත්තක් හරි වර්තමානිය තුළ සිහියෙන් කරන්න, සතිමත්ව කරන්න. එතකොට අනිත් කෙනෙකුට පිටවීම, උදව්වක් කිරීම, අඩුම ගානේ කෙනෙක් එක්ක සිනහසීම හෝ වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නයකට සවන් දීම හෝ මෙන්න මේ කරුණකින් හරි වෙනත් කෙනෙකුට අපි උදව්වක් කරන්න ඕන. අඩු ගානේ තමන්ගේ නිවසේ නමට අතර දෙන්නට දානයක් විදියට තමන්ගේ දෑතින් ආහාර පානයක් හරි පූජා කරන්න ඕන. එහෙමත් බැරි නම් තමන්ගේ නිවසේ දරුවන්ට වෙන කෑම ටික ඒ සත්වයන් කෙරෙහි මෛත්‍රී දානයක් කියන හැඟීමෙන් ඒ දේ කරන්න උත්සාහ කරන හැමදාම. ඒ වගේම ගෙදර ඉඳලා සමන්ද බුදුරජාණන් වහන්සේ මේ පැන්වීදුරුවන් හැමදාම පූජා කරන්න පුළුවන්. එතකොට සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන ප්‍රාර්ථනය ඊළඟට සතිමත්ව වාසය කිරීම. මෙන්න මේ තුන ඔබ අමතක වෙනවා නම් අද ගිහිල්ලා ලියලා තියන හොඳට පේන තැනට අන්න ඇට උපකාර කිරීම, මෙත්සිත වැඩීම, සතිමත් බව. මෙන්න මේ තුන ඔස්සේ ජීවිතය තමා ගෙන යනකොට තමන්ටම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරය දැක ගන්න පුළුවන්. අපේ ජීවිත තුළ මංගල කරුණු, මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු වැඩි ප්‍රමාණයක් මංගල කරුණු 38ක් තියෙනවා. අන්න ඒ කරුණු තමන්ගේ ජීවිතය තුළ සිදුවන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මංගල සූත්‍රය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔබට ඉදිරි දවසකදී අද හෝ ලැබෙයි. අන්න ඒක තියෙන කරුණුත් එක්ක ඔබේ ජීවිතය සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට අපි හිතනවා මේ අවුරුද්ද තුර වාසනාව උදා වේ කියලා බලාපොරොත්තු වෙනවා. වෙනත් මෙම්බර්ස් සමඟ මහා සංඝ, ෆ්‍රැන්සිස් ධම්ම, on behalf of මහා සංඝ, by the power of the triple gem, the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May you have a healthy and prosperous new year 2022. With that intention, now let's start this new year. At this moment, we are participating in a very special meritorious act. Contemplating the Buddha's noble qualities, we offer these items to the Buddha's qualities. At the same time, we listen to Buddha's message. Buddha always explains the way how we develop our spirituality and also how we develop the value of our life. The value of our life depends on how we think, how we purify our mind. Always we should think about our mind, about our behavior. Always we should keep our mind pure and calm. This is the way how we can develop our happiness. Whenever our mind is pure and calm, then we are happy. Whenever our mind is polluted, it means we are unhappy. All of us like to be happy. For that, always we should keep our mind pure and calm. According to Buddha's message, we can practice three qualities in our life. Service in others, practice loving kindness meditation, and practice in mindfulness meditation. The more we service others, the more we are happy and our mind is pure and calm. If we can help someone every day, at least we can offer some food for someone. And also you can offer something to the Buddha at home as the Buddha Puja. That is the some kind of meritorious deeds that we can practice in our day-to-day life. Especially Buddha explained the way, the highest gift that we can practice. The gift of Dhamma excels all other gifts. Sabbadana, Dhammadana, Jinati. If we can practice this meritorious deed, the Dhammadana, that is the highest generosity that the Blessed One explained. The second one is contemplating on the loving kindness meditation. Contemplating on the may all beings be well, happy and peaceful. As much as if you can practice this meditation, as a result of this practice, when you meet a person, immediately you can think that this person is my only son. If we have this intention, highest attitude, actually how our mind is beautiful. Our mind is so peaceful at the moment. If we can see all these people as our own sons and daughters, actually we have no problems. We have always generous. We have no conceit, no greed, no anger at the moment. At the moment, we are like the Brahmas who are in the Brahma realm. The Buddha says, the highest quality, the highest activity that we can practice to develop our mind is that practicing loving kindness meditation. Especially we can overcome anger as a result of practicing loving kindness meditation. Not only that, Buddha says, especially we should practice mindfulness meditation, being aware of our body and mind. Here, it is very important to understand what happens to our body and mind. Always our body changes, always our mind changes. If we can take care of our mind, it means we always look at inside. Ordinary people always look at outside. But we, Buddhas, disciples, always we look at inside. When we see something, when we hear something, when we smell something, always we look at inside. This is the inside meditation. And also we understand every moment our present thought arises and ceases. The ordinary people always look at outside, and also they always depend on outside. Their mind always fixed in material world. Material world always changes. When we are dependent on outside, when the outside world changes, automatically we get upset. We are unhappy. Because always we think that outside world should be like we are. In that situation, when outside world changes, we are unhappy. We should understand every moment outside world changes. And also our physical body day by day going to old age, sicknesses and death. Our close relatives leave us. This is nature. If this nature, if we can make an unshakable mind, actually this is the highest way that we can face these problems. As the result of keeping our mind pure and calm, we can see the results. A lot of supreme blessings will be fulfilled in our life. When we keep our mind pure and calm, we can see the results. A lot of supreme blessings will fulfill in our life. What are the supreme blessings? Dana cha dhammacharya cha. Practicing generosity is a supreme blessing. Discussing dhamma is a supreme blessing. Listening to dhamma is a supreme blessing. Helping our parents is a supreme blessing. Gratitude is a supreme blessing. Living in a proper place is a supreme blessing. Understanding the Four Noble Truths is a supreme blessing. Actually, it means we always live with good activities, good thoughts. This is the nature of happiness. And also when we go forward, Buddha says, we should practice five qualities in our life. They are confidence, or saddha, sila, or moral conduct, and sutamedana, knowledge and understanding the Dhamma, and chaga, generosity, and panya, wisdom. Saddha, sila, sutta, chaga, panya. We should practice, we should develop these qualities to the maximum level. As the result of practicing this pattern, day by day, our inner peace, happiness, gradually increases. As the result of this practice, we have a confidence that we never fall into hell. Anytime we pass the way, we have a blissful life, we have a better life. Not only that, if someone can practice these qualities to the maximum level, he can decide whether he will be reborn. In which country, in which realm, in which caste, we can decide everything. If you like to be reborn in the human life, human realm, you can reborn in this life. If you like to be a divine being, you can go to the heavenly realm. If you like to be a Brahma being, you can go to the Brahma realm. If you can come to the, if you want to come back to the human world, you can decide in which country you will be reborn. Not only that, you can decide in which caste you will be reborn. According to the Sankhara Utpati Sutta, Buddha says very clearly, we can decide everything which will be happen in the future. This is the great benefit, insurance, that we receive throughout practicing the Dhamma, what the Blessed One explained. We have no worries, because any time we have to face some challenges, sicknesses, aging, death, separations. These are the challenges we have to face, whether we practice Dhamma or not. Sometimes you may think that I practice Dhamma, therefore I don't get sick, or I live forever. Actually, that is not the Dhamma. Dhamma is that when these challenges come to our life, we are ready to accept this nature. And also we make an unshakable mind among these challenges. That is the result that we receive throughout practicing the Dhamma, what the Blessed One explained. In this situation, finally Buddha says, make a refuge within you. Dhamma Deepa Vikve Viharata Dhamma Sarana Nanya Sarana. Dwell with yourself as a refuge, as an island with no other refuge. Even though we have friends and relatives, one day we have to leave them. This is the nature. Actually, we have to face these natures. In this situation, we always understand Atta Deepa Bhikkhave Viharata Atta Sarana Nanya Sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. By practicing Dhamma day by day, we purify our mind, and also finally we develop our inner peace. If you can practice this Dhamma, we can make the 1st of January for every day. Not only today, but every day it is like the 1st of January. Not only that, every day like our birthday. This is the path that the Buddha explained. If we can practice these qualities, especially service in others, practice in loving kindness meditation, and practice in mindfulness meditation. These are the three qualities you have to practice in this new year for your inner peace. Your inner peace completely depends on practicing these three qualities, service in others, practicing loving kindness meditation, and also practicing mindfulness meditation. Especially we should help others, you know, rivers don't consume their water. Flowers don't spread their fragrance for themselves. And also the sun doesn't shine for itself. Trees do not consume their fruits for themselves. Like that, we human beings, we were born in this world for the service of others, not just for ourselves. This is the concept of Bodhisattva. We were born in this world not only for ourselves, but for others, for others' service. As the result of Buddha's message that we are listening to, we can go forward. It means day by day we can develop our inner peace. For that, I wish you all the best in this first of day of the new year. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation. With that intention, let's say, Sadhu, Sadhu, Sadhu.